අද තමුන්නාන්සේලා ඇස්කන්නාඩියක් ගණ්ඩ මේ තරම් පොරකනු. තව කෙනෙක් සමාර වෙලාවට සමෘධි සහනාධාරයක් ගණ්ඩ පොරකනු. ඇබැයි මේ රටේ වෙලා තියෙන නාස්තිය දූෂණය දිහා බලපුහාම මේ වගේ ඇස්කන්නාඩි නෙමෙයි, මේ වගේ සමෘධි කාඩ් නෙමෙයි, තව කෝටි ප්‍රකෝටි ගණන්ගොල වංචා දූෂණ සිදු වෙලා තියෙන. දැන් එව්වා එකක් එකක් ගාන එලි වෙනවා. මං තමුන්නාන්සේලාට කියන්නේ විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය දවස්වල නුගේගොඩ රැස්වීමක් තියලා බස්වලින් සෙනග ඇදලා නැවත වතාවක් මේ යහපාලනේ අවුල් කරන්න මේ ගෙනියන වැඩසටහන වෙනස් කරන්න අද රටේ ජනතාව ආයේ ලෑස්ති නෑ මේ යහපාලනේ අවුල් කරන්න. අපි සියලු පක්ෂ එකතු වෙලා ජාතියක් හැටියට ජාතික වැදගත්කමින් ජාතික ප්‍රතිපත්තියක් හැටියට රටට හොඳ දෙයක් කරන්න අපි සියලු දෙනා අත්වල් බැඳ ගන්න ඕනේ කාලයක් ඇවිල්ලා තියෙනවා.